අපේ පක්ෂය තුළ සෑහෙන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. හංගන්න ඕනේ නැහැ. පක්ෂය දැන් කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ඉදහස් පක්ෂය කීප වතාවක් මෙවැනි අභියෝගයන් වලට මුහුණ දීලා තියෙනවා. 77ක් කරදුනා ජයල් ජයවර්ධන බලයට ආවා. අල්ලගත්ත අපේ පක්ෂයේ ප්‍රධානීන් කීප දෙනෙක් මෛත්‍රීපාල සේනනායක සහ මහින්ද රාජපක්ෂ. ඔන්න ඉතින් විජේමමයි අපේ ගෙදරින් ප්‍රතිප්‍රහාරය පටන් ගත්තා. මෛත්‍රිය වෙනුවෙන් මහින්ද රාජපක්ෂලා සාකච්ඡා කරලා ට්‍රේඩ් යුනියන්ස් කාර්යාලය අපේ මේ මෛත්‍රිය මෙච්චර චන්ද්‍රිකා කියන දේ අහන්නේ අර පොඩි එකී හන්දා තමයි ඕකිව උස්සමු කියලා සාකච්ඡා කරලා පළවෙනි වතාවට මම අපේ කෙනෙක් ලැබුවා බෝම්බයක් ගෙනල්ලා ඇඳයට තියාගෙන හිටියා විජේටත් හොරෙන් ආවොත් ගහනවා කියලා. දැන් ආයසරයක් පක්ෂයේ වේද බින්න කරනවා. ලංකාවේ ඉන්න ලොකුම බත්කුඩු බිඳලා ආයලා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා පාර්ලිමේන්තුවේ පක්ෂයට බින කර කර යන අය එක්කෝ හැදිලා අපි කියන විදිහට අපේ ප්‍රතිපත්ති පිළි අරගෙන හැදෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඕන එකක් කරපුවා.